2013 වසරේ 4 මාසේ 9 භාවනා වැඩසටහන. අපි මුලදී කරන මේ භාවනාත්මක වැඩසටහන එක ආරම්භයක් හැටියට සිදු කරන කාර්යයක් වෙනවා. එය නෙමෙයි නිවන් මඟ නිර්වාණය කියන ගැඹුරු ධර්මතාවය අවබෝධ කරගන්නට එවැනි ක්‍රමවේද වලින් බෑ. ඒක හරියට අපි ගමනක් යන්න කාර් එක පවිත්‍ර කරගන්නවා වගේ වැඩක් තමයි. අපි මුලදී මනස ටිකක් නිශ්චල කරගන්න, සංසුන් කරගන්න කරන වැඩපිළිවෙල. ඒ පිරිසිදු කරගත්ත මනසින් ඊළඟට හොඳින් ඇහුම්කන් දෙන්න, හොඳින් ධර්මය මතකයට ගන්නත්, ඒ මතකයට ගත්ත ධර්මය විචක්ෂණශීලීව විමර්ශනාත්මකව බලන්නත්, ජීවිතයේ සමග සසඳා බලන්නත්, ඒ සසඳා බැලීම් තුළින් ජීවිතය ධර්මයට අනුකූලව වෙනස් කරගන්නත් හැකියාව ලැබෙනවා. ධර්මයට අනුකූලව කියන එකෙන් අදහස් වෙන්නේ නිවනට අනුකූලව සිත සකස ගන්නවා. එහෙම නැතුව වෙන වෙන කාර්යයන් සඳහා අනුකූලතාවයන් නොවේ. නිර්වාණයට සමානව මනස ගොඩනගා ගැනීම. සාකච්ඡාවක් කරනකොට තමන්ගේ දැනුමේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න උත්සාහ කළොත් එහෙම ඔබට ඔය ජීවිත කාලෙ මදි වෙනව, තව ජීවිත කාලයක් ගන්න වෙනවා ඒ ප්‍රශ්න ටික විසඳන්න. දැනුමේ තියෙන ප්‍රශ්න. ඒ නිසා දැනුමේ තියෙන ප්‍රශ්න විසඳන්න යන්න එපා. පොත්වල තියෙන ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඔබ විසඳාගත යුත්තේ දැනුමේ තියෙන ප්‍රශ්න නෙමේ, පොත්වල තියෙන ප්‍රශ්න නෙමේ. මේ මොහොතේ ජීවිතයේ තුලින් ඔබට දැනෙන ප්‍රශ්නය. තේරුණානේ? එහෙමනම් ඔබ සාකච්ඡා කරන්න ඕන, අතන මෙහෙම තිබුණා, මෙතන මෙහෙම තිබුණා, අතන හරමයි. එතකොට අරක හරිද, මේක හරිද, එහෙම නෙමේ. තමන්ට තියෙන ගැටලුව මොකක්ද? තමන් කොච්චර දුර ඇවිල්ලා තියෙනවද, තා කොච්චර දුර යන්න තියෙනවද, ලිහාගත්ත ගැට කොච්චරද, ලිහා ගන්න බැරි වෙච්ච ගැට කොච්චරද, ඒ ගැට ලිහාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි සාකච්ඡා කරන්න ඕනේ. ඒවට කියනවා අපි දැනෙන ප්‍රශ්න කියලා. අනේ දැනෙන දෙයට තමයි උත්තර සපය ගන්න සාකච්ඡා කරන්න ඕන. එවිට වේගයෙන් ඔබට හැකියාව ලැබෙනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් නැති ඊටාම ශාන්ත භූමියට, නිර්වාණ භූමියට ඊටාම ඉක්මනින් පිවිසීමේ හැකියාව ලැබෙනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවූ ඒ ශ්‍රේෂ්ඨ දර්ශනයේ හිමිකාරත්වය ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එවිට ඔබේ සාංසාරික අන්තගාමී ලක්ෂණ නැති නිසා ඒකාන්ත වශයෙන්ම සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් නිදහස් වූ ගුණයක් ඔබට ඒකාන්ත වශයෙන් දැරෙනවා. අපා බය ඔබේ හිතේ තියෙන නැති වෙනවා. සාංශාරික බය ඔබේ හිතේ තියෙන දේවල් නැති වෙනවා. ඔබේ හිතේ තිබුණු විශාල දුක්ඛ කන්දයක් දහසක් නයින් ප්‍රතිමන්විත කියලා කියන්නේ අනේකාකාර දෘෂ්ටි වලින් නිදහස් වුණු, බොහෝ බැඳීම් වලින් නිදහස් වුණු අපූර්වත්වයක් ඔබට අත්දකින්නට හේතු වාසනා වෙනවා. එයි අපිට නිවන නොතේරෙන්නේ. අපි නිතරම හොයාගෙන යන්නේ තේරෙන දෙයක්. අපි නිතරම හොයාගෙන යන්නේ විඳින්න පුළුවන් දෙයක්. අපි කියලා කිව්වට ඔයත් ඔය එකට අයිති වෙන්නේ විඳින්න පුළුවන් දෙයක්. අපි නිතරම හොයාගෙන යනවා රූපයක්ම, ශබ්දයක්ම, ගන්ධයක්ම, රසයක්ම, ස්පර්ශයක්ම, ඒ වගේම සිතුවිල්ලක්ම කියන මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් වලට සාපේක්ෂිත දෙයක් නිවන කියලා හම්බ වෙයි කියලා. නෑ. නිවන තුල රූපයක් නෑ. නිවන තුල වේදනාවක් නෑ. නිවන තුල සංඥාවක් නෑ. නිවන තුල සංකාරයක් නෑ. නිවන තුල විඥානයක් නෑ. එහෙමනම් අපි එවැනි දෙයක් සොයන ක්‍රමයට නිවන සොයලා හරියන්නේ නැහැ. නිවන කියන්නේ රූපයක් නොවේ. නිවන කියන්නේ ශබ්දයක් නොවේ. නිවන කියන්නේ ගන්ධයක් නොවේ. නිවන කියන්නේ රසයක් නොවේ. නිවන කියන්නේ ශරීරයෙන් ස්පර්ශ කරලා අඳුන ගන්න පුළුවන් දෙයක් නොවේ. නිවන කියන්නේ චිත්‍රයක් වගේ හිතේ මවා ගන්න පුළුවන් දෙයක් නොවේ. නිවන කියන්නේ ඇහැට දකින්න පුළුවන් සීමාවෙන් එහා තියෙන දෙයක්. නිවන කියන්නේ කනට අහන්න පුළුවන් සීමාවෙන් එහා තියෙන දෙයක්. නිවන කියන්නේ නාසයට දැනගන්න පුළුවන් සීමාවෙන් තියෙන එහා දෙයක්. නිවන කියන්නේ රස විඳලා හඳුනගන්න පුළුවන් සීමාවෙන් එහා දෙයක්. නිවන කියන්නේ ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන් ලෝකයෙන් තියෙන එහා දෙයක්. නිවන කියලා කියන්නේ මනසින් මවා ගන්න සීමාවල් ඉක්මවා දකින්නට තියෙන තත්වයෙන් එහා දෙයක්. එහෙනම් ඉන්ද්‍රිය සාපේක්ෂිත නැත කියන දේ හඳුනා ගන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් මේක අවබෝධ කර ගැනීම සඳහා මොනයම් හරි භාවනා වර්ග හඳුන්වලා දෙයි. එහෙම බෑ. ওই ලෝකේ නිර්මිත වෙච්ච භාවනා දහස් ගානම නිර්මිත වෙලා තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත භාවනාවක්. ඒ කියන්නේ හැම භාවනාවකම මෙන්න මේ කරුණු තියෙනවා. හැම භාවනාවකම මෙනෙහි කරන්න මොකක් හරි අරමුණක් දෙනවා. ඒ වගේම යම්කිසි හිත පිහිටවන්න තනකුත් දෙනවා. ඒ කොතනද කොයි බහරි වෙන්න පුළුවන්, වර්ණයක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්, හිත පිහිටවන්න තනකුත් දෙනවා. එතකොට ශරීරය තුල එහෙම නැත්නම් මනස තුල ක්‍රියාත්මක වන ක්‍රියාධාමය තමයි ආකාර දෙකයි. ඒ තමයි රූප නාම. නාම රූප. එහෙමනම් රූපමය ස්ථානයකුත් නාමය මෙනෙහි කිරීමේ ගුණයකුත් ලබා දෙන්න ඕන. එහෙමනම් ලෝකයේ තියෙන සියලුම භාවනාවල් නාම රූපයට යටත්. ඒ නාම රූපයට යටත් භාවනාවක් කළා මේ නාම රූප නිරෝධ කරන්නට බෑ. ඒ නිසා නාම රූප ඉක්මවා යන දර්ශනයක් ඔබට අවශ්‍යයි නිර්වාණ සාන්තිය අවබෝධ කරගන්නට. දැන් තේරුම් ගත්තද ලෝකේ තියෙන භාවනාවල් වල හැටි? එහෙමත් නැත්නම් රූපයක් විතරක් දෙනවා ඒ රූපෙ දිහා බලාගෙන ඉන්න කියලා. එහෙමත් නැත්නම් නාමයක් විතරක් දෙනවා ඒ නාමය දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් එවැනි අපි භාවනාවල් ටිකක් මුලදි කළා. ඒක හරියට අපි අර ගේ අතුපතු ගාලා පිරිසුදු කරගන්නවා වගේ වැඩක්. ඒ ආරෙන්න දෙයක් නැහැ. ගමන යන්න කලින් තමන්ගේ වාහනේ ටිකක් සෝදලා පවිත්‍ර කරගන්නවා වගේ වැඩක්. වාහනේ සෝදලා පවිත්‍ර කිරීම කියලා කියන්නේ අදාළ ගමන නෙමෙයි. ගමන යෑමට පොඩි පවිත්‍ර කර පිරිසුදු කර ගැනීමක් කළා. සංසුන් කරගත්තා. අනේ ඒ වගේ දෙයකට අපි එවැනි භාවනාවක් යොදා ගන්නෝ ඒ ඇරෙන්නේ ඒක නිවන් දකින්න මාර්ගයක් නැහැ. ඒ අපි යන ගමන ඒ තුල නැහැ. ඒ තුලින් යම්කිසි පවිත්‍රතාවයක් සිදු වෙනවද? ඔව්. පිරිසිදු වෙනවා. ලෝකේ තියෙන හැම භාවනා හොඳ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් යම් මානසික පවිත්‍රතාවයක් සිදු වෙන බව සත්‍යයි. ඒක අපි නෑ කියන්නේ. ඒක පරම සත්‍යයක්. ඒක එහෙම වෙනවා. හැබැයි වැරදි විදිහට දිගින් දිගට ඒ වගේ භාවනාවල් යෙදුවොත් උපදේශ රහිතව විවිධ ආපදාවල් වලට ලක් වෙන ගුණයකුත් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් දිනකට මනස පවිත්‍ර කරන භාවනාවක් කළයි කියලා අහිතක් වෙන්නේ නැහැ. දිගට භාවනාවල් කරනකොට මේ ධ්‍යාන භාවනාවල් ගුරු ඇසුරක් ගුරු උපදේශයක් කොච්චර භාවනා දන්න කියන කෙනෙක් වුණත් ගත යුතුයමයි. මොකද තමන් භාවනාවේ යෙදිලිගෙන යනකොට තමන්ට ඒකේ නොපෙනෙන පැති හට ගන්නවා. එතකොට වෙනම ගුරුවරයෙක් ඉන්නකොට තමයි එයාට පුළුවන්කම තියෙන්නේ එයාට අර භාවනා සමාධිය තුල පමණක් පේන නිසා අනිකුත් කරුණු කාරණාත් ගුරුවරයෙකුට පේනවා. හොඳයි, මේ ඇත්තන්ටත් උපකාරක කරගන්න සසර අපා දුකෙන් නිදහස් වෙන්න මේ ධර්මය අවබෝධ කරගත යුතුමයි. නියත වශයෙන් නියතෝ සම්බෝධි පරායනෝ, නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට නැඹුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතුමයි. බෞද්ධෙක් වෙන්න මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතුමයි. බෞද්ධ කියන්නේ මොකක්ද? මේ ඉන්ද්‍රිය ඥානය රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන මෙන්න මේ ඉන්ද්‍රිය ඥාන පද්ධතිය උද්දවහෙවත් ඉක්මවා යන අතහැර යන ගුණයකට එන්නම ඕන. එයා තමයි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. අනිත් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මයේ බෞද්ධයෙක් නොවේ. නියත ගතියක් ඔවුන්ට නැහැ. ඒ නිසා මොනතරම් දන් පින්කම් කළත් මහාන වෙලා හිටියත් ඒ සේ සද්ධර්මය අවබෝධ කරගත්තේ නැති වුණොත් නැහැ. ඉතින් මේකට අහිතක් ඇති වෙන්නේ නැහැ කාටවත්. මොකද හේතුව මේක මනෝවිද්‍යාත්මක යථාර්ථයක් අඳුන ගන්නවා මිස පිළිකුලක් හිතේම වීමක් නොවේ. අපි සමහර අය හිතාගෙන හිටිය මේ පුළුවන් තරම් මේ දේවල් ගඳ ගහනවා, මේ දේවල් හරීම පිළිකුල්, මේක බලුවමනේ වගේ කී කියා මෙහෙම නොයෙකුත් නොයෙකුත් විදියට මේක හරි ජරා ජීර්ණ විදියට දැක්කහම මේකට තියෙන ආසාව නැති වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේවා සමග ගැටීමට නෙමෙයි, ගැටුණු මනෝභාවයක් ඇති කර ගැනීමට නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇලීම් ගැටීම් කියන එක මානසික ස්වභාවයනේ. ඒක ස්වභාවික මනෝ කාණ්ඩ දෙකක්. ඒකට පිළිකුල කියන එකත් මිනිස්සෙක් ළඟ අනිවාර්යෙන් තියෙන දෙයක්. නැහැයි නැහැ. තියෙන දෙයක්. පිළිකුලයි කියලා හිතුවොත් ඒ දේවල් පිළිකුල් සහගතව පේනවා. ඒක ප්‍රියයි මනාපයි කියලා හිතුනහම ඒක ලොකු ප්‍රියමනාපත්වයකුත් පේනවා. ඒ පුජ්‍යල ආකල්පයේ මත තමයි මේවා පිළිකුල් වෙන්නේත් මේවා ප්‍රියමනාප වෙන්නේ. දැන් සමහර අයට ඊටාම ප්‍රියමනාප දේවල් ඇත්තෙන්ම සමහර අයට හරිම අප්‍රියයි. එහෙම දේවල් තියෙනවා ලෝකේ. ඒකේ පුජ්‍යල ආකල්පයේ මත සිදුවෙන දෙයක්. එහෙනම් අපි සියලුම මිනිස්සු ළඟ මේ ජීවිතය ගැන පිළිකුල් සහගත ආකල්පයක් ගොඩ නැගුවා කියලා නිවන් දකින්න නම් බෑ. ඒක මම මේ ලෝකවාසී බෞද්ධ භාවනා පුහුණු කරන ගුරුවරුන්ටත් යෝගාවචරයන්ටත් සියලු දෙනාටම බොහොම කරුණාවෙන් කියන දෙයක්. ඔය ක්‍රමයට නිවනක් හොයාගන්න බෑ, ඔබ තවත් මනෝභාවයක හිර වෙනවා විතරයි. හොඳයි පින්නතුනි, ඔබට නිවන් මඟ අවශ්‍ය නම් ඔබ කල යුත්තේ ප්‍රදීපන්න ගවෙස්සත ඒ නිර්වාණය නැමැති ප්‍රදීපය සාගන යන්න. දැන් අපි නිවන කොහෙද තියෙන්නේ කියලා කිව්වනේ. දැන් මේ දේශනාවේ වාර කීපයක්ම ඔබට කියවුණා නිවන කොහෙද තියෙන්නේ, කොතනද තියෙන්නේ, කොයි ආකාරයේද නිවන කියලා. අන්නේ උදාහරතර ප්‍රදීපය ඔබේ නුවණින් සාගන යන්න. ඒ සොයාගෙන යන ගමනේදී ඔබට විශිෂ්ටාන්දමින් යම් මොහොතක ඒ නිර්වාණ සොය ඔබට දැනේවි. ඒක නොබිදෙන විදියට, සදාතනික විදියට, නොවනස්සන විදියට, අපූර්වත්වයකින් දැනේවි. හැබැයි මට කියන්න බෑ ඒක කොයි දවසේ, කොයි වෙලාවේ, කොයි මොහොතේ සිදුවෙනවද කියලා. ඒක ඔබේ කුසල ශක්තිය අනුව සිදුවන දෙයක්. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. මේ අනන්ත වූ ධර්මය හොයාගෙන යන. අනන්ත වූ ධර්මය කියලා කියන්නේ රූපයකට, වේදනාවකට, සංඥාවකට, සංඛාරයකට, විඥානයකට බර වෙන්නේ නැති, අන්තගාමී වෙන්නේ නැති කියන එකයි. තවත් විදියකින් කිව්වොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන ඒවට බර වෙන්නේ නැති අවස්ථාවක් තමයි මේ අචින්තය කියලා කියන්නේ, අනන්තය කියලා කියන්නේ. නිකන් හරි ආවොත් ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට එතන අන්තය. එතන අන්තය තියෙනවා. ආවොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට එතන අන්තය තියෙනවා. අනන්තය. අචින්තියේ සුපසන්නාන. ඔබ ප්‍රශංසා කරන්න, එහෙම නැත්නම් ඔබ ආගය කරන්න, ඔබ බලාපොරොත්තු වන්න, ඔබේ ජීවිතේ ඉලක්කය කරගන්න මේ අනන්තය. අනන්තය ප්‍රශංසා කරනවා කියන්නේ අනන්තය සොයා යනවා, අනන්තය තුළ ජීවත් වෙනවා, අනන්තය තේරුම් ගන්න උත්සාහ කරනවා. විපාකෝ හෝති අචින්තියෝ. ඒ අනන්ත වූ දෙයක්ම ඔබට විපාක හැටියට ලැබෙනෝ. ඒ කියන්නේ අකාලික ධර්මය, අනන්ත වූ ධර්මය, අකාලික ධර්මය. ඒ අකාලික ධර්මය තුළ වේදනා නැත. අර පටිච්ච සමුප්පාදේ නිෂ්පාදනය නැහැ. පටිච්ච සමුප්පාදේ හට ගැනීම නැහැ. අවිජ්ජා පත්‍යා සංඛාරා කියන ඒ ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ අනන්තය තුල. පටිච්ච සමුප්පාදේ නිර්මාණය වෙන්නේ අන්තය තුල. එහෙමනම් පටිච්ච සමුප්පාදය නතර කරපො කර්මය ඉක්මවා ගියපු කෙනෙක් බවට පත් වෙනවා. ඔබ තාම කර්මය ඉක්මවා ගියේ නැත්නම් වහාම ඒ කර්මකාර ජීවිතයේ නිදහස් වන්න. කර්මකාර ජීවිතය යනු කුමන හෝ කර්මකාරකයකට නිතරම මනසින් වැටෙනවා. මොනවද කර්මකාරක? මේවා හොඳයි හොඳයි, මේවා නරකයි නරකයි, මේවා මධ්‍යස්ථයි මධ්‍යස්ථයි කියලා කර්මකාරයකට වැටෙනවා. එහෙමනම් ඒවා එසේ නොවේ මෙසේයි, මෙසේ නොවේ එසේයි, එසේත් නොවේවා මෙසේත් නොවේවා කියන අදහසින් මෙසේයි මේ මාර්ගය කියලා කුමන හෝ අන්තයකට වැටෙනවා. ඒක තමයි කර්මකාරකය කියලා කියන්නේ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරපු තැන, කර්මය ඉක්මවපු තැන, කර්මය නතර කරපු තැන, කර්මයෙන් නිදහස් වූ තැන තමයි පින්නතුනේ නිර්වාණ සොය තියෙන අවේදිත විමුක්ති සහගත අකාලික කියන මේ ගුණයන් වලින් සමන්විතයි ඒ උත්තරීතරත්වය. එය ඔබ නුවණින් සොයාගෙන යන්න. ඔබට දැනුමට આવට මදි ඒක. නුවණින් ඔබ සොයාගෙන යා යුතුමයි. ඒ නුවණින් සොයාගෙන යන්න යන්න ඔබගේ අර පංච උපාදානස්කන්ධ විඥානයේ තිබෙන අන්තයන් වලට, කර්මකාරකයන් වලට මේ නිර්වාණය නැමැති ඖෂධීය తত্ত্বය හේතු කරන කොටගෙන ඒ පංච උපාදානස්කන්ධ කාරක දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. ඔබේ සිතට කරන්න පුළුවන් දේවල් ටිකයි. මොනවද? හැඟීමක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ආකල්පයක් ගෙනල්ලා දෙන්න පුළුවන්. වර්ණයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන දේවල් ගෙනල්ලා දෙන්න පුළුවන්. අතීතය ගැන හිතන්න පුළුවන්. අනාගතය ගැන හිතන්න පුළුවන්. වර්තමානය ගැන හිතන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි මහා ලොකුවට ඔය හිත කරන්නේ. වේලාවකට දුක් වෙයි, වේලාවකට සතුට වෙයි. ඔතනින් එහා තැනක් තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඔය කියු ටික තමයි ලෝකය කියලා කියන්නේ. එහෙමනම් ඒ ලෝකෝත්තර භාවයට යන්න ඔය කරුණු කාරණා ටික ඉක්මවා දකින වැඩපිළිවෙලක් ක්‍රියා කරන්න. එතකොට හිතන්න පුළුවන් ඔය தત્ත්වය ඉක්මවා දකින්න අපි ළඟ කිසිම මේ ඉන්ද්‍රියක් හැදිලා නැහැනේ. අන්න ඒ විශේෂ ඉන්ද්‍රිය අපි තුල පහළ කරගත යුතුයි. ඒ ඉන්ද්‍රිය මුලින්ම පහළ කරගත්තේ අපේ අමා මෑණී තිලෝවරු බුදුරජාණන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේලා පින්නතුනේ පාරම්පරිකව කොහොම හරි සැඟවි මා අද පුදුම වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ බෝමඩ මුලදී දුටුවේ දර්ශණයට මා ඥාතිකත්වයක් කියන්න, ඥාතිත්වය කියන්න මට මේ 2600ක් ගත වෙන මොහොතේ හැකියාව ලැබුණා කියලා කියන්නේ මා අතිශයින්ම ස්තුතිවන්ත වෙන්නේ, ගරු කරන්නේ. මේ ශාසන ප්‍රතිපදාව අවබෝධයෙන් රැගෙන ආවා, චීවර පරම්පරාවෙන් පිරිසක් රැගෙන ආවා. එතනින් එහාට පින්නතුනේ රැගෙන ආවා ඒ සම්බුද්ධ වචනය අවබෝධාත්මකව තව කෙනෙක්ගේ අතට දිය යුතුමයි. පින්නතුනේ එහෙම නැතුව පොතේ ලියලා තිබ්බට නිර්වාණය ගැන කොතරම් පැහැදිලිව ලියලා තිබ්බත් ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක අවබෝධාත්මක ස්වරයකින් ඇහෙන්න ඕන, කාලෝචිත වෙන්නට ඕන, ස්ථානෝචිත හද ගැස්මකට ගැලපෙන්න ඕන. මනුෂ්‍යයාගේ දුර්වලකම නොපෙනෙන තැන් කියලා දෙන්නට ඕන. එහෙම නැත්නම් පින්නතුනේ අපිට අපිව දකින්න බැරි ගුණයකින් යුක්තවයි අපි හැදිලා තියෙන්නේ. මනුෂ්‍යයෙකුට දකින්න බැරි දෙයක් ලෝකේ දැකපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අසම සම සමාන කරන්නට බැරි උත්තරීතරත්වයකින් මේ මිහිතලය බාරගන්න පින්නතුනේ මොනම විදියකින්වත් හිතන්නවත් බැරි ප්‍රදේශයක තියෙන දෙයක් තමයි, ඥානයක් තමයි, ගුණයක් තමයි ලෞතර බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ. ඒකට කියන්නේ ලෝකෝත්තර ධර්මය, කාලික ධර්මය කියන කරුණු වලින් පැහැදිලි කළේ ඒකයි. එහෙමනම් ඔබ ළඟ නැහැ මේ නිවන් දකින්න ඉන්ද්‍රියක්. මේ ධර්මයේ ඔස්සේ ඒ ඉන්ද්‍රිය වර්ධනය කරගන්න ඒක আদি චිත්ත ආදී ඥාන ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයේ වර්ධනය කරගන්න ඔබ උත්සාහවත් වෙන්නට ඕන. මොනවද මේ සදහම් ඇස ඔබ තුල අලුත් ඇසක්, අලුතෙන් ගෙනවිත් ඔබේ ජීවිතය තුල පිහිටවන අලුත්ම ඇසක් වෙන්නතුනේ. ඔබේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ඇසක් නොවේ. ඒකයි විශිෂ්ටත්වය පින්නතුනේ. මිනිස් ඉන්ද්‍රියට හසු නොවන දෙයක් මිනිසෙකු සොයාගත්ත කියලා කියන්නේ අතිශයින්ම අදහාගත නොහැකි කාරණයක්. ඒ නිසා පෙර රහතන් වහන්සේලාත් උදාන වාක්‍ය කියලා තියෙනවා, මේ ධර්මය මුලින්ම යම් කෙනෙක් මේ ලෝකයේ තේරුම් ගත්තා නම් ඒ උත්තමයායි, කාන්තේන් ශ්‍රේෂ්ඨයි, මේ මහ පොළොවට ශ්‍රේෂ්ඨයි, මේ මුළු මහත් විශ්වයටම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. මේ අපි අවබෝධ කරගත්තේ සොයන් බුත් ඥානෙන් නෙමෙයිනේ. අපිට කල්යාණ මිත්‍රත්වයක් තිබුණා. ඒ කල්යාණ මිත්‍රත්වය ලැබිච්ච නිසා තමයි මම දැක්කේ කල්යාණ මිත්‍රත්වය මට හම්බ නොවෙන්නට මා දකින්නේ. මම ලේ යට මස් නහර දිය වෙනකන් නිවන් දකින්න ඕන කියලා ගස් යට මහන්සි වුණත් මට ඒ නිවන හම්බ වෙන්නේ නැහැ. මොකද මන් ළඟ ශක්තියක් නැහැ මගේ ඉන්ද්‍රියන් හය ඉක්මවා යන්න. ඒ ශක්තිය මහා පුදුම විදියට මුලින් ලබාගත්තේ බුදුහාමුදුරුව. ඒ ලබාගත් ශක්තිය අවබෝධාත්මක පරම්පරාවෙන් ලබාගත් කෙනෙක් විසින් අපේ ඥාණයටත් ලබා දුන්න නිසා අපිට හැකියාව තිබුණා අපි ළඟ තියෙන ශක්තියත් පාවිච්චි කරලා වීරියත් පාවිච්චි කරලා ඒ විශිෂ්ට ඥාන දර්ශනය දැක ගන්න. ඉතින් ඒක තරුණ කාලේ දැකගත්තොත් ජීවිතේ වැඩි කාලයක් ධර්ම සොයමින් ජීවිතේ ගත කරන්න පුළුවන්. වයසට ගිහිල්ලා දැනගත්තාම ඉතින් වැඩි කාලයක් නෑ ධර්ම සොයමින් ගත කරන්න. නමුත් අප්‍රමාදීව අදාදම දැකගත යුතුයි. ඔබ රජෝටුන්න බිම දාලා හරි ඇවිල්ලා මේ ධර්මයේ දැක ගන්න එක ශ්‍රේෂ්ඨයි පින්තුනේ. ලෝකාධිපත්‍ය රජකම දාලා ඇවිල්ලා මේ ධර්මයේ දැක ගන්න එක ශ්‍රේෂ්ඨයි. නමුත් අද මිනිස්සුන් මේ ධර්මයේ මග හරින්නේ ලෝකාධිපත්‍ය රජකමට නෙමෙයි නේද? ගෙදරට නෑයෙක් එනවයි කියලා. එහෙමත් නැත්නම් අද හොඳ චිත්‍රපටයක් යනවයි කියලා තමයි මග හරින්නේ. ඉතින් ලෝකාධිපත්‍ය රජකම දාලා ඇවිල්ලා වුණ ධර්මයේ දැකීම ශ්‍රේෂ්ඨයි පින්නතුනේ. ඒ රාජත්වය, ඒ ශ්‍රේෂ්ඨත්වය ලෝකාධිපත්‍ය රජකමට වඩා අභිමානයක්, ගෞරවයක්, ජේෂ්ඨත්වයක්, විශිෂ්ටත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් අපේ ජීවිත තුළ සනිටුහන් කරන ධර්මයක් බවට පත් වෙනවා. එනිසා ධර්ම කරුණු ගොඩක් මතක තියාගන්න එපා. ඔබ නිතරම මගේ මනස පරිවර්තනය කරගන්නට ඕනේ. කොහොමද? දුක් නැති අවස්ථාවකට පරිවර්තනය කරගන්නට ඕනේ. අන්නේ පරිවර්තනය සඳහා මහන්සි වෙන්න. ඒ පරිවර්තනය සඳහා ඇතිවන ගැටලු කාරකයන් වලට විසඳුම් සොයන්න. ඒකයි වැදගත්. ගොඩක් දේ මතක තියාගන්න නෙමෙයි ඔබ උත්සාහ කරන්න නිතරම දුක් නැති අවස්ථාවකට මගේ මනස පරිවර්තනය කරන්න. දුක් නැති අවස්ථාවකට ඉන්ද්‍රිය බද්ධය ඉක්මවා යන, ඉන්ද්‍රිය විෂය ඉක්මවා යන ඒ අචින්ත්‍ය ධර්මය, අනන්ත වූ ධර්මය, අකාලිකත්වය නිතරම සොයා යන. ඔබට එකපාරට යමක් හසු නොවුනොත් ඔබ ඒක අතහරින්නට එපා. දැන් කවුරු හරි ඈත ඉන්න කුරුල්ලෙක් පෙන්නනවා ගහක. ඔබ එකවරක් බලනවා. බලලා කෝ මට පේන්නේ නැහැ කියලා ඒක අහක බලාගත්තොත් ඒක කම්මැලිකම. ඔබට නොපෙනෙන්න පුළුවන්. ඔබ ටිකක් මහන්සි වෙලා බැලුවොත් ඔන්න ඔබට පේනවා. ඒ වගේ ඔබට නොපෙනෙන හැම දෙයක්ම, ඔබට නොතේරෙන හැම දෙයක්ම හිස් දෙයක් නොවන බව කරුණාවෙන් මතක තියාගන්න ඕන. එනිසා පූර්ණ විශිෂ්ට වූ ඥානයක් ඇති අයම පමණක් මේ ශ්‍රී සද්ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා සත්‍යයි. එනිසා පින්වතුනි, ඒ අකාලික ධර්මයේ ගවේෂණය ටික වෙලාවක් සංසුන්ව මා මෙතෙක් දේශනා කරපු ඒ කර්මස්ථානයට අනුව, ප්‍රතිපදාවට අනුව සොයා යන්න ටික වෙලාවක් සංසුන්ව. අපි විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. මේ ලෝකේ හැම දෙනාම උපදේශකයෝ බොහෝමය දෙන්නේ ඔබේ ජීවිතයට මේ ප්‍රතිපදාවක්. ඒත් මතක තියාගන්න, අප ඔබට මේ ලබා දෙන්නේ ප්‍රතිපදාවක් නොවේ. ප්‍රතිපදාවක් යනු කුමක්ද? ප්‍රතිපදාවක් යනු මේ ආකාරයට හැඩ ගැසෙන්න. අපි මේ කියා දෙන මේ දේශනා තුළ, ප්‍රතිපන්ති තුළ ප්‍රතිපදාවක් නැත. සමහර විට ඔබ අපේ මේ දේශනය අහලා ඒ විදිහට මේ හැඩගස්වාගත්ත මනසක් තියාගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. ඔබ කල යුත්තේ ගවේෂණය. ප්‍රතිපදාවක් ඇති කරගත යුතු නැහැ. ඔබ කල යුත්තේ ගවේෂණයක්. හමු වෙන තුරුම, හමු වුණාට පස්සේ එතන් පටන් ඔබේ ප්‍රතිපදාව ආරම්භ වෙයි. එදා ඉඳලා මේ ප්‍රතිපදාව මතවාදයක ප්‍රතිපදාවක් නොවේ, ප්‍රත්‍යක්ෂතාවේ ප්‍රතිපදාව. තාම ගැඹුරු කාරණයක් මේ කිව්වේ. හොඳින් මේ දේ වටහා ගන්න ඔබට නිවන් මඟ පහසු වෙනවා. නැත්තම් බොහෝ දෙනෙක් ඔන්න මනස නිශ්චලව තියාගෙන ඉන්නෝ, ඔන්න සිතුවිලි ගණන් කර කර ඉන්නෝ, ඔන්න මමෙක් නෑ කියලා හිතාගෙන ඉන්නෝ, නොයෙකුත් එක එක විපරිත වැඩ කරගෙන ඉන්නවා. දැන් රූප දැක්කහම දැක්කේ නෑ වගේ ඉන්නවා, දැක්කයි දැක්කයි කියලා හිතනවා. ඉතින් මේ ප්‍රතිපදාවල එහෙම දේවල් වලින් නෙමෙයි, පැහැදිලිවම ඔබ නිර්වාණය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය විතරක් තියාගන්න, අනිත් එකක් අත් එපා. එච්චරයි. දැන් අපි නුවර දළදා මාලිගාව වඳින්න යනකොට අපේ තියෙන ප්‍රශ්නාර්ථය දළදා මාලිගාව දැක ගන්න ඕන. මේ මග අපි ගොඩාක් වංගු පහු කරගෙන යනවා, පන්සල් පල්ලි කෝවිල් ගොඩක් පහු කරගෙන යනවා. ඒවා අපි ගැටලුවක් කරගන්න, අපේ ඉලක්කය සම්පූර්ණ කරගන්න අපි යන්නේ. ඊළඟට ඉතින් අහන්න එපා මේ දෙපැත්තේ තියෙන පල්ලිත් වැඳගෙන යන්න ඕනද, දෙපැත්තේ තියෙන හෝටල් ටිකට නතර කරලා යන්න ඕනද? එහෙම කතාවක් නැහැ. ඔබේ ඉලක්කය සම්පූර්ණ කරගන්න ඔබ ගමන් කළ යුතු. ඒකට කියනවා කින් සච්ඡං ගවේසි කුමද්ද සත්‍ය, කින් කුසල ගවේසි කුමද්ද කුසලය. එපමණමයි ඔබේ ප්‍රශ්නාර්ථ ගොනුවේ තියෙන්නේ. මම ඒ නිර්වාණ සත්‍ය අවබෝධ වනතුරුම පසුබාන්නේ නැහැ, මොන බාධක මොන දේවල් තිබ්බත්. ඔය දස බිම්බර මාරයුන්ට එහෙම ඇඳලා තියෙන්නේ ලොකු යක්කු වගේ අය, අලි කොටි වලස්සු සිංහයෝ ඇඟට පනිනවා. එහෙමනම් ඔබේ ළඟ තියෙන ඕන ලොකු එඩිතර කමක්, අර සියල්ලටම මුහුණ දෙනවා වගේ එඩිතර කමක් තියෙන්න ඕන කියන එක තමයි ඒ චිත්‍ර වලින් ඔබට කියපාන්නේ. එහෙනම් ඔබේ මනස බොහොම දිරිමත් එඩිතර මනසක්. නිවන් මඟ හොයාගෙන යද්දී ලාලිත්තේ මනසකට, සරල මනසකට, ඇඳුමක ලස්සනට රැවටෙන මනසකට, මාලික ලස්සනට, සපත්තු දෙහික ලස්සනට ලොල් වෙන මනසකට නිවන් මඟ හොයාගෙන යන්න අමාරුයි. ඈ ඔය ඇඳුම් කඩවල් සුම් කරන්න හදන්නේ තනි කර මේ කාන්තා පාර්ශවෙන්නේ නේ? ඇඳුම් කඩවල් ටික හිස් කළා දාන වැඩන්නේ ගෑනල ගොඩ ගහලා තියෙන කාමරවල් ගුරුවලා. ඒ වගේ මනසකට නිවන් දකින්න අමාරුයි. ඒ කියන්නේ ඒ සරල අල්ප ආස්වාදමීය මානසිකත්වය නේ, සරප දෙයක් දාලා මාරු උඩඟු බවක් ඇති කර ගන්නවා. ඈ ඒ පිරිමේ අය නම් කාර් වලින් තමයි ඉන්නේ, කාර් වලින් ලොකු කම වෙන්නලා. ඈ ඒ ඔක්කොම ඇඟේ දාගෙන ඉන්නේ. එහෙම බෑ. ඒ වගේ අල්පාස්වාදනීය මනසකට නිවන් දකින්න අමාරුයි. ඒ කියන්නේ කුඩා දෙයකටත් ටක් ගාලා රැවටෙනවා කියන එක නේ අදහස් වෙන්නේ. පොඩි පොඩි දේවල් වලටත් රැවටෙනවා කියන එක. එහෙම බෑ. මේක සක්විතිරජකම දෙනවයි කිව්වත් නොරැවටි යන්න තියෙන ගමනක්. ලෝකාධිපත්‍ය රජකම දෙනවයි කිව්වත් නොරැවටි යන්න ගමනක්. Tamanට හැකියාව තියෙන්න ඕන. ඔබාම ඇවිල්ලා කිව්වොත් මම ඇමරිකාවේ එස්සත් ජනපදයේ රාජ්‍ය ඔබට බාර දෙනවා, ඔය ගමන පොඩ්ඩක් නවත්තන්න කියලා කිව්වත් නෑ ඔබාම, මට ඔයිට වඩා මේක ලොකුයි කියලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම මනසක් අධ්‍යාත්මයේ ධෛර්යයක් තියෙන්න ඕන. අන්න එහෙම ගුණයකින් තමයි මේ දකින්නේ. ඒකනේ කවදාවත් මොනම විදියකින්වත් වෙනස් කරන්න බැහැනේ මේ මාර්ගඵලලාභයක. මොකද මේ ලෝකයේ ඉන්න ඔක්කොම මහාචාර්යවරු ඉන්නේ ඉන්ද්‍රයන් 6 දැනුමක. මේ සියලුම ආචාර මහාචාර සමාචාරයේ උගත් ඔක්කොම ටික පහු කරලා ගියපු ගමනක් මෙයාට තියෙන්නේ. මෙයාට උගන්වන්න කෙනෙක් නැහැ. අරයා උගන්වනකොට එයාට කියලා දෙන්න පුළුවන් ඔයාගේ වැරද්ද තියෙන්නේ මෙතනයි කියලා. එයා සියල්ලට ඉහළින් ලෝකය දකිනවා. ඒ නිසා දැඩිව ඉන්න මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. දැන් වෙන අය ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුළ, තත්ත්වාරෝපණය තුළ මනස මේම කරලා දැඩිව බන්දලා. එතකොට ඕන් ළඟත් තියෙන වෙනස් කරන්න බැරි දැඩි කමක් මිත්‍යා දෘෂ්ටියේ. හැබැයි ඒ ආකල්පෙන් ඔවුන් දැවෙනවා. ඒ ආකල්පය නිසා ඔවුන් පිච්චෙනවා. ඒ ආකල්පය නිසා ඔවුන් ද්වේෂය උපදව ගන්නවා. වෛරයක උපදව ගන්නවා. දැන් මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන ශාන්ත තන, සුන්දර තන. මේක බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි. මේක කාගවත් නෙමෙයි. මේක ස්වභාවක සත්‍යය. ඒකට කියන තථාගත ධර්මය කියලා. තථාගත කියලා කියන්නේ බුදුහාමුදුරන්ට කියන නමක් නෙමෙයි. තත්තාකාරය කියන එකයි. තත්තාකාරය කියලා කියන්නේ තියෙන ස්වභාවය, ස්වභාවිකත්වය. ඇත්ත தත්ත්වය. එතකොට ස්වභාවිකත්වය ඇත්ත தත්ත්වය කියපු නිසා බුදුහාමුදුරන්ට තථාගතයන්න් වහන්සේ කියලා මිනිස්සු කිව්වා. මේ ඉගෙන ගන්න ඔබ මානව ධර්මය, මානව සත්‍ය. මේ මානවයට උරුම වූ නිර්වාණය. දැන් බෞද්ධයන්ට මේ සත්‍ය යථා අවබෝධය නැත්තේ ඒක අර අවබෝධාත්මක පරම්පරාවෙන් ගිලිහිලා මුඛ පරම්පරාවට වැටුණාට පස්සේ. මුඛ පරම්පරාවට වැටුණාට පස්සේ තමයි මේක නැත්තේ. ග්‍රන්ථ පරම්පරාවට වැටුණාට පස්සේ මේක නැහැ. ග්‍රන්ථ තියෙන්න ඕන, නමුත් ග්‍රන්ථ ජීවමාන නැහැ. ඒ ග්‍රන්ථය ජීවමාන කරවන්න පුළුවන්කම තියෙන අවබෝධාත්මක බලයක් තියෙන කෙනෙකුට පමණයි. ඒ අවබෝධාත්මක බලය මාහට තියෙනවා, මා ඔබට එදේ දායාද කරන්න මේ උත්සාහ කරනවා. ඔබේ මොළය මීට වඩා වේගවත් විය යුතුයි. ඒ වේගවත් කරන්න ඔබේ මනසට ඔබේ කියලා දෙන්න මේ ලෝකේ තියෙන ජරා, ව්‍යාධි, මරණ, දුක් ගැන කියලා දෙන්න. අප්‍රමාදීව මේ දේ දකින්න ඕන. සාංසාරික මහා දුක් කඳ ඔබේ මනසට කියලා දෙන්න. ඔබේ මනස පසුබානකොට සචිත්ත පරියෝදපන, මනස ඊටාම හොඳින් දමණය කරගෙන යන්න අවවාද කරන්න ඔබේ මනසට. දැන් මගේ මනසත් එහෙම තිබුණා. මම බණ ටිකක් අහලා එනවා. ෂෝක් ගන්න හිතේ තිබුණු දුක් රැසමුකුත් නැතුව ගියා. හරි ෂෝක්, දැන් සතියෙම ඉන්න පුළුවන් කූල් එකේ. ආයි සතිය අවසාන වෙනකොට ඔන්න හිතේ දුක වැඩි. ඉතින් ආයි හුලම් බැහැපු ටයර් එකට හුලම් ගහනවා වගේ ආයෙ ගිහිල්ලා හුලම් ගහන් එනවා. ආයි සතියක් ඉන්නකොට මං කල්පනා කරා මේක මොන හිඟන වැඩපිළිවෙලක්ද? ඈ හිඟා කනවා වගේ වැඩක් නෙමෙයි. මේක හැමදාම ගිහිල්ලා අහල් ටිකක් මනස හදාගෙන එනවා, ආයි හුලම් බහිනවා මේකේ. ඊට පස්සේ මනසට මං කියලා දෙනවා, හරි ඒකත් නෙමෙයි වැඩි. කියන්න බෑනේ මිනිස්සෙක් මැරෙන ස්වභාවය කොයි වෙලාවෙද කියලා, මොන හේතුවෙන්ද කියලා. හරි හදිස්සියේ මලුත් අන්න ධර්මය අතහැරෙනු. මේ ධර්මය අතහැරෙනු ආයි කල්ප කාලාන්තර කීයකට මේක හම්බෙයිද කියලා මට කියන්න බෑ. මම මිනිස්සෙක් වෙලා උපදීද කියන ප්‍රශ්නේ තියෙනවා. මිනිස්සෙක් වුණත් සද්ධාව තියෙන බෞද්ධ වෙයිද, බෞද්ධ වුණත් සද්ධර්මයේ හමු වෙයිද කියන ඔය ප්‍රශ්නාර්ථ ගොඩාක්ම එනවා. ඒක ඊටාම සංකීර්ණ ප්‍රශ්න ගොඩාක්. බෑ මේක මම දකින්න ඕන ජීවිතේ හැම කාර්යයක්ම පසකට දාලා දකින්න ඕන. හැබැයි මාත් එක්ක ගිහපු තව යාළුවෙක් හිටියා. ඒ යාළුවා කිව්වා මම මට දැම්ම ධර්මයේ දකින්න ඕක පස්සේ යන්න බෑ. මට තියෙනවා විභාග තුනක් කරගන්න මට ඕන එකට අවුරුදු 5ක්. ඒකෙන් පස්සේ මම දකින්නවා කියලා හිතුවා එයා. එයා හැමදාම පහේව ඉස්සරහට දාගෙන දැන් අවුරුදු 10ක් විතර ආවා. හේ හැමදාම ඉස්සරහට පහක් තියෙනවනේ. අර හෙට කිව්වා වගේ තමයි. ඉතින් මම අදහස් කළා නෑ මට ওই විභාගයෙන් මේ පස්සේ යන්න ඕනේ. මට ඕන මේ දුක් රැසින් නිදහස් වෙන්න. මං කාට පෙන්නන්නද මම රස්සා කරන්න යන්නේ? ඒ නිසා මං අවබෝධ කරගත්ත අර එදා මගේ යාළුවා මගේ සහෝදරයා අනිත් එක්කෙනා තාම දැක්කේ නෑ. ඒක මහා වාසනාවන්ත සිද්ධියක්. ඒසම් පින්නතුන් අප්‍රමාදී වෙන්න. වීරියෙන් මේක සුවාගෙන යන්න. හැමදාම අහගෙන ඉන්න එපා. හැමදාම ඔය හිඟා කෑම කරන්න එපා. මුදල් නෙමෙයි ධර්මය. හෙයි. ඔබ අනුංගිලෙන් හැමදාම වතුර ගෙනියනකොට නෝක්කඩුකම් අහන්න සිද්ධ වෙනවා. ඉතින් ඇයි ඔබට වතුර බොන්නලින්ක් ඔබේ වත්තේ ඔබේ ඉඳ මෙහාර ගන්න බැරි? ටිකක් වේදම ගොච්චනෝ කාලේ ගොච්චනෝ ඒ ගැන හිතලා අනුංගිලෙන්දටම හැමදාම අඩප්පරේ ගහගෙන ඉන්නවා. ඒකෙම වතුර ගේනවා ගිහින්. නමුත් හොඳම වැඩේ තමයි නෝක්කඩුකම් ටිකක් කියන්න ඕන අල්ලපුවට වතුර ගෙනියනකොට. ඈ? අනේ එතකොට තමයි හිතෙන්නේ ඔයගොල්ලන්ගේ ගෑස් බලන්න ඕනේ අපි ලෙඩක් අහර ගන්න ඕන කියලා. ඉතින් මටත් ඔහොම සිද්ධියක් වුණා. මට දැනෙන සිද්ධියක් තමයි මේ ඒ බණ අහන්න ගියාම ඒ ආර්යයන් වහන්සේ කියනවා ධර්මය නොදැක්ක හැම කෙනෙක්ම කාන්තාවක්. කාන්තා කාන්දම කියන එක නෙමෙයි කියන්නේ හැමතැනම ඇලෙනවායි කියන මනස. මන් දන්නේ කාන්තාවන්ගේ මනස එහෙම ඇලෙනවද කියන්නේ? ඇලීමේ ගුණය වැඩි කියලා කියනවා. ඒක ඇත්තද බොරුද කියලා මන් දන්නේ ඒක කාන්තාව දන්නේ. එතකොට කාන්දම ඇලෙන ගුණයෙන් තියෙනවද? කාන්දමක් වුණත් බිම දාලා ඇදගෙන ගියාම ඒ නොයෙකුත් නොයෙකුත් දේවල් ඇල්ල තියෙන ටික දුරක් යනකොට නට් කෑලි ඊළඟට ඔය බිම තියෙන එක එක ඇලෙන වර්ග ඔක්කොම ඇලෙනවා. ඉතින් මේ මිනිස් සිතත් ඒ වගේ තමයි. මේ විදිහට යන්නේ නොයෙකුත් රොඩු බරුඩු මේ මනස ඇලෙනවා. ඉතින් ධර්මය නොදත් හැම කෙනෙක්ම කාන්තාවක්. ඇත්ත තමයි ඒක. ඒ ඇලීම කියන ගුණය ඉන්ද්‍රිය ගුණය ඉක්මවු නැති වුනහම ඒක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා යා කාන්තාවක් තමයි. ධර්මය නොදක් හැම කෙනෙක්ම කාන්දමක් එහෙම නැත්නම් කාන්තාවක් ඇලෙන ගුණයකින් යුක්තයි. ඉතින් ඕක ඔය වචනේ තමයි මට දිරවන්නේම නැති වචනේ. දැන් කාන්තාවන්ට ඕක එච්චර දෙන්නේ නැහැ අපි කොහොමත් කාන්තාවනේ කියලා. පිරිමින්ට ඕක දිරවන්නේ නැහැ. හරිද? මං ඉතින් හරි අමාරුවෙන් ඉන්නවා දත් මිටි කාගෙන. හරි මන් දෙන්නම් කොහෙදේ කියලා ඉවරලා මගේ දිර්ය දෙගුණ කරපු වචනය ඕක. මොකද අපි අර පිරිමි හැටියට හරි පුදුම අභිමානයකින් හිටිය. තව එකක් තිබ්බා මගේ කොඩා කාලේ ඉඳලා හිතේ තියෙන දෙයක් තමයි මිනිසකු විසින් ගියපු ඕනෑම තත්වයකට මටද යා හැකි. මට බැහැ කියලා දෙයක් නැහැ. නීල් ආම්ස්ට්‍රෝන් මහත්තයා හඳට ගියා නම් මටත් යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ යමක් දැක්කනා ඒක මටත් දකින්න පුළුවන්. රහතන් වහන්සේලා යමක් දැක්කද ඒක මටත් දකින්න පුළුවන්. බැහැ කියලා දෙයක් නැහැ. මිනිසුකු විසින් ගියපු ඕනම තත්ත්වයකට මටත් යන්න පුළුවන්. බිල් ග්‍රේට් මහත්තයා කොතෙන්ද ගියාද එතෙන්ද මටත් යන්න පුළුවන්. යන්න ඕන නම් මට යන්න පුළුවන්. එතකොට කල නොහැකි වැඩක් නැත කියලා දෙයක් තිබුණා මනසේ හරි ආඩම්බරකමක්. ඒතකොට මනසට මං කිව්වා මේ ඔයා මහ ලොකු ආඩම්බරෙන් ඉන්නව නේද, මේ මොකක්ක ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මේ බලනකො මේ ධර්මය අවබෝධ කරගන්නකො. මගේ මනසනේ එහෙම ඉදිමිලා හිටියේ, ලොක්කාගේ හිටියේ මගේ මනස. ඉතින් මම මනසට කිව්වා මේ බලන්න ඔයා ලොක්කාගේ ඉන්නේ, මේ මේ මේක අවබෝධ කරගන්නකො. මොකද ඔය කරන්නේ? අපේ මනසත් එක්ක අපි නිතරම කතා කළා. ඈ පසුබානකොට හිතනකොට කටයුතු කරනකොට කතා කළා. ඉතින් මනසට ඊළඟට ඒක අතහරින්න බැරි වුණා. ඒ අභියෝගය බාර ගන්න සිද්ධ වුණා. ඉතින් අර මනස පසුබහන තත්ත්වයන්වලදී මරණය පිළිබඳව කිව්වා. කිව්වාම එයා තැතිගත්තා. ඔව් ඒකට මට සහතිකයක් දෙන්න බෑ කිව්වා. ඔයා අවුරුදු 80ෙන් මැරෙනවා 100ෙන් මැරෙනවා කියලා මනසකව මට සහතිකයක් දෙන්න බෑ කියලා මම කිව්වා. එහෙනම් ඉක්මනින් මේක අවබෝධ කරගන්න ඕන. සහතිකයක් දෙන්න බැරි නම් ඒකයි කාරණේ. ඒ නිසා ඔබ තුල තියෙන ඔය ඔබේම මනස නෙමේ, සාංසාරික මනසයි, මෞපියංගෙන් ලැබුණු කාය විඥානයේ මනසයි, විඥාන දෙකයි. ඒ නිසා කාය විඥාණයෙන් ලැබුණු මේ මානුෂත්වයේ මනස තමයි අපි මේ දිනු කරන්නේ සාංසාරික විඥාණය අභිභව යන්න. දැනට ඔබේ මව්පියන්ගෙන් ලැබුණු කාය විඥාණය දුර්වලයි, සාංසාරික විඥාණය ඊට වඩා ප්‍රබලයි. අන්න ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ නිසා ඔබ මායයට හසු කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. සංසාරයට හසු, අර සංසාරික විඥාණයට හසු කෙනෙක් බවට පත් වෙනවා. ඒසයි සංසාරික විඥානේ ඉක්මවා යන බලයක් ඔබේ මෞපියංගෙන් ලැබුණු කාය විඥානය සහ මොළය මත අධිචිත්ත අධිඥාන මත ගොඩනගන්න. එසේ ගොඩනැගීමක් කළාම ඔබ අර විඥානයේ තිබෙන ඇලීමේ ගැටීමෙන් තමයි මේ විඥානය පෝසත් වෙන්නේ. හරියට බයිසිකලේ පැඩල් දෙක වගේ. අර ෆුට් බයිසිකල් තියෙන්නේ. ඒකේ වම් පැත්තේ පැඩල් එක පෑගුවත් බයිසිකලේ ඉස්සරහට යනවා, දකුණු පැත්තේ පැඩල් එක පෑගුවත් ඉස්සරහට යනවා. එතකොට අපි ජීවිතේ ඇලීම කියන එක ගොඩනගන වෙලාවෙත් අර සාංසාරික විඥානයකින් පෝසත් වෙනවා. ගැටීම කියන එක ගොඩ කරන වෙලාවෙත් සාංසාරික විඥානය පෝසත් වෙනවා. මධ්‍යස්ථව ඉන්නවා කියලා කියන්නේ දෙකම සමානව පාගගෙන ඉන්නවා කියන එක. ඒත් ඔබ හැමෙන් හරි ඉස්සරහට යනවා. එතකොට විඥාන ආහාර කරගෙන, මනෝ සංචේතන ආහාර කරගෙන තමයි අර සාංසාරික විඥානය ගොඩ නැගෙන්නේ. ඔබ ඇලුනොත්, ගැටුනොත් මධ්‍යස්ථව සිටියත් ඒකේ සාරය බොන්නේ අර සාංසාරික විඥානය. ඔබේ මනස යම් දවසක තේරුම් කරගත්තොත් මේ දුක් රසේ ආරම්භයේ සිද්ධ වෙන්නේ මේ ඇලීම නිසා, මේ ගැටීම නිසා, මේ මධ්‍යස්ත භාවය නිසා. උකට කියනෝ තණ්හාව. තණ්හාව කියලා කියන්නේ ඇලීමට පමණක් කියන වචනයක් නෙමෙයි, ගැටීමත් සමග. ගැටීමත් තණ්හාව, ඇලීමත් තණ්හාව. ගැටෙන්නේ නැහෙනේ නැත් තණ්හාවක් නැති දෙයකට. තණ්හාවක් නැති දෙයකට ගැටෙන්නේ නැහැ මිනිස්සෙක්. ඉදමකට හරි වස්තුවකට හරි පුජ්‍යලයකට හරි ගැටෙන්නේ යම්කිසි දෙයක් එයා අපිත් එක්ක උදුරු අපෙන් උදුරු ගන්න නිසා, අපිට අහිම කරන නිසා, නැති කරන නිසා, නැති කළ නිසා කියන අදහසෙන් තණ්හාවෙන් ගැටෙන්නේ. ඒ නිසා තණ්හාය ජායති සෝකෝ. මේ තණ්හාව තමයි පදනම් වල දුක් රස තියෙන්නේ. එහෙමනම් අපි ඇලෙනවත් නෙමෙයි, ගැටෙනවත් නෙමෙයි, මධ්‍යස්ථව ඉන්නවත් නෙමෙයි. එහෙනම් ඊට වඩා දෙයක් කරන්න ඕන. මොකක්ද ඒ දේ? අන්නේ දේ නුවණින් හොයන්න. ඔබට නොපෙනේ, ඔබට නොතේරේ. එහෙත් ඔබ දහස් වාරයක් ඇතනන්න. එහෙම තනපු නිර්මාණ තමයි අද අහසින් 500ක් අරගෙන ගුවන් ගත වෙන්නේ. තනියෙනුත් ත්‍යාර ගන්න බැරි ගුවන් යානා තමයි මුලින්ම හැදුනේ. මුල්ම ගුවන් යානය උඩනගලා ඒක ඩෝම් ගාලා වතුර විලකට කඩව වැටුණා. ඒ වගේ දහස් වාරයක් එකවරක් වරදිනකොට ඒ තුලින් ඔබ දහස් වාරයක් දැනුවත් වෙනවා, අවබෝධවත් වෙනවා. හැමතිස්සෙම උත්සාහ කරන්න මේ தත්ත්වය අවබෝධ කරගන්න. ඒ තුලින්ම තමයි, ඒ පුහුණුවෙන්ම තමයි ඔබ ජයග්‍රාහී පුජ්‍යලයෙක් වන්නේ. හොඳයි, ඔබට තියෙන ගැටලුව ඉදිරිපත් කරන්න. අශේෂ විරාග නිරෝධෝ. ඒ අශේෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ සක්කාය දිට්ඨියේ අශේෂ විරාග නිරෝධෝ. ඊට පස්සේ විචිකිච්ඡාවේ අශේෂ විරාග නිරෝධෝ. සීලබ්බත පරාමාසයේ අශේෂ විරාග නිරෝධෝ ටික සිද්ධ වෙනකොට සෝහාන් මාර්ගඵලය ලැබෙනවා. හරිද? එතනින් එහාට තව ටිකක් තියෙනවනේ දස සංයෝජනවල අශේෂ විරාග නිරෝධ වෙන්න. ඒ ටිකත් අශේෂ විරාග නිරෝධෝ වුණාම මහරහත් වෙනවා. හරිනේ? එතකොට පළවෙනි මාර්ගඥානය දකිනකොට සංයෝජන ධර්මයන්ගෙන් තුනයි බිඳෙන්නේ. ඒ තුන බිඳෙන්න ඔබගේ කෙලෙස් ඇලීම් බලයෙන් 150කට වැඩි ප්‍රතිශතයක් සිදුවීම තුල ඒ තුන බිඳ ගන්න පුළුවන්. නමුත් අනිත් ටික එහෙම තියෙන්න බෑ. ඒ ටිකත් ඉස්සරහට බිඳෙන්න ඕනේ. එතකොට හත් වෙනවා. හරිද ඒකට? හරිනේ? හරි. දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ආර්ය භූමිය ගැන අපි ප්‍රකාශ කළාම සමහර අය බොහෝ දෙනෙකුට හිතන කාරණයක් තමයි ඒ ආර්ය භූමියේ ලක්ෂණවලට අනුව තමන් හැඩගැහෙන්න ඕන කියලා. ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, අතීතෙත් නැතුව, අනාගතෙත් නැතුව, වර්තමානෙත් නැතුව මම හැඩගැහිලා ඉන්න ඕන මැටි පඹයා වගේ කියලා හිතනවා. එතකොට ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි, ආර්ය ශ්‍රාවකෙක් වගේ කෙනෙක්. එහෙම නැත්තම් නළුවෙක් වෙනවා. වෙලියක් වෙනවා. ඒ නිසා මම ඔබට කියුවා මේකේ ප්‍රතිපදාවක් නෑ. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් ඇති කරගන්න එපා කියන එකෙන් අදහස් කරන්නේ ඒක. ඊළඟට මේ අනන්ත වූ මේ මොහොත ඔබේ මනසට දැනෙනවයි කියලා ඔබ කියන්නේ ওই මනස පොඩ්ඩක් නිශ්චලව තියෙන වෙලාවට. නෑ, මා මේ ප්‍රකාශ කරන මේ අනන්ත වූ මොහොත ඇති වෙන්නේ පළවෙනි මාර්ගඥානය දැක්කහම. ඒ නොවිඳෙන තත්ත්වයක්. ඒක දැනෙන දෙයක් නෙමෙයිනේ. දැනෙන හැම දෙයක්ම විඳින දෙයක්. දැනෙන හැම දෙයක්ම සංඥාවක්. දැනෙන හැම දෙයක්ම සංඛාරයක්, විඥානයක්. දැනෙන හැම දෙයක්ම නාම රූපයක්. එතකොට නිර්වාණය දැනෙනවයි කියලා කියන්න බෑ කාටවත්. නිර්වාණය දැනෙනවයි කියන්න බෑ. නිර්වාණය අවබෝධ කරගත්තට පස්සේ මේ මම අවබෝධ කරගත්තා කියලා කියන්න බෑ. මේ මාර්ගඵලයේ මගේ කියන්න බෑ. මේ මාර්ගඵලයේ අවබෝධ කරගත්තෙ මම මේ කියන්න බෑ මොන වෙලාවකවත්. එතකොට මා තුළ යම්කිසි සත්‍යයක් තියෙනවා. ඒකෙත් මහා පුදුම අරුමේ තමයි. දැන් පුතඥන සත්‍යයට තමන්ගේ හිතේ තියෙන දෙයක් ඒක මගේ දැනීම, මගේ සංවේදීතාවය, මගේ අවබෝධය කියලා කියන්න පුළුවන්. එහෙත් මේක මගේ අවබෝධයක්, මගේ සංවේදීතාවයක් කියලා කියන්න බෑ. මෙතෙන්ට ඇත්ත වශයෙන්ම ලැබුණු දෙයක් නැහැ. තිබුණ කටුවක් ඒක ඉවත් කළා. එච්චරයි. එතකොට කකුලේ කටුවක් නැති කෙනෙකුට දැනෙන සුවය හා සමාන සුවයක් දැනෙනවා. එහෙමනම් මෙතෙක් කල තිබුණු වේදනා රස දැන් නැත කියන හේතුවෙන් සුවයක් තියෙනවා. එහෙම නැතු වේදනාත්මක සුවයක් නැහැ. තේරෙනවනේ? ලැබුණු දෙයක් නැහැ. තිබුණු කටුවක් ඉවත් වුණා. වේදනාව දෙදී තිබුණු කටුවක් ඉවත් වුණා. ඒ කියන්නේ මම කියන දේ තමයි, මමත්වය තමයි පුදුමාකාර රිදවන කටුව. ඒ මමත්වය තමයි මහත් ලෙස කම්පණයට පත්වන්නේ. ඒ මමත්වය හැම තිස්සෙම තමන්ගේ හිත උද්දනවා, රිද්දනවා. හැම තිස්සෙම තියෙන පුදුමාකාර දෙයක් තියෙන ඒ මමත්වය නිසා. අපි පුදුමාන්තරම් මේ සමාජය තුළ නිවැරදි වෙන්න අපි උත්සාහ කරන්නේ ඒ තුළ හැම තිස්සෙම තියෙන ප්‍රශ්නයක් නේද? ඇතුලේ මොන තරම් දේවල් තිබුණත් අභ්‍යන්තරම් ගහනම් බාහිරම් පරිපජ්ජසි අපි පිටින් පුළුවන් තරම් ඉතින් ලස්සන වෙලා යන්න, හැඩ වෙලා යන්න. ඒ දේ ගැන අනිත් කෙනා මොනව හිතනවද? ඒව මේව මහා ගොඩක් තියෙනවා. කවුරු දොස් කියනවද? කවුරු හොඳ කියනවද? කවුරු මමත්වයේ තියෙන්නේ මහා හිර කූඩුවක, මහා ප්‍රශ්නයක්. නෑ, නිර්වාණ ධර්මයේ සොයාගෙන යන්න ඔබ ආකාරයක් ඔබේ හිතේ මවා ගන්න එපා. මා සිටිය යුත්තේ මේ ආකාරයටයි, මා කල යුත්තේ මේ ආකාරයේ දෙයක් කියලා හිතන්නට එපා. ඔබ නිවන් මගම සොයා යන්න, නිර්වාණ සත්‍යෙම ගවේෂණය කරගෙන යන්න. ස්වභාවයෙන් අවබෝධය ගොඩනැගෙන මොහොතේදී, ගොඩනැගුණාට පසුව ඒ ස්වභාවයක් හැටියට ඔබට ලැබෙවි. එතකොට ඔබට ප්‍රතිපත්තියක් නැහැ. දැන් අපි හිතාගෙන ඉඳමුකෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, එයා සරමයි ෂර්ට් එකයි යන්නත් ජනාධිපති, කෝට් එකයි කලිසමයි යන්නත් ජනාධිපති, ටී-ෂර්ට් එකයි ට්‍රවුසර් එකයි යන්නත් එයා ජනාධිපති, ෂෝට් එකක් ඇඳලා පාරේ ගියත් ජනාධිපති, පේමන්ට් එකේ හිටියත් එයා ජනාධිපති, වැවේ නෑවත් ඇලේ බැස්සත් කුඹුරේ හැවත් ජනාධිපතිනේ. එනි ඒ වගේ බාහිරින් ප්‍රතිපත්තියක් හදාගෙන මේ ජනාධිපති වෙන්න ගියොත් එහෙම හැමදෙස්සෙම ටයි කෝඩ් ගහගෙන ඉන්න වෙන්නේ. ඈ, එහෙම නෙමෙයි. අර වගේ දෙයක් වෙන්න ඕනේ. එතකොට මොන ප්‍රතිපත්තිය හිටියත් ප්‍රශ්නයක් නැහැ. දැන් විසාකා මහා උපාසිකාව දරුවෝ 32ක් හැදුවත් මාර්ගඵල. ඈ, එයා රූපරාජිනී තරඟයට ගියත් මාර්ගඵල. ඈ, එයා ඇලේ හිටියත්, දොලේ හිටියත්, වැවේ හිටියත්, දන් දෙන්න ආවත්, කොයිම හිටියත් එයා ඒ මාර්ගඵලම තමයි. ඉතින් අපි ප්‍රතිපත්ති වශයෙන් මාර්ගඵල අභවය මෙහෙමයි කියලා ඉවර වෙලා අර ඉන්ද්‍රිය සංවරය කියන එක ගැන මට කියන්න ඕන. දැන් ඔය සමහර අය කියලා දෙන ඉන්ද්‍රිය සංවරයි කියලා. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඇස් දෙක මෙහෙම හිමින් හරවනවා ඇති කියලා. එහෙමනම් ඉන්ද්‍රිය සංවරතර අත හිමින් ඔසවනවා, කකුල හිමින් ඔසවලා තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඒක පුදුම කතාවක් නේ. එහෙම සංවරයක් නෙමෙයි තියෙන, අධ්‍යාත්මිකව ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒක කලබල නැති ගතියක් තියෙනවා. ඒ සංවරය නිසා මේ අතපය හිමින් එහාට මෙහාට වුණ එක රොබෝ යන්ත්‍ර වගේ කරන එක නෙමෙයි. ඒකත් අපි මතක තියාගන්න ඕන. ඒ නිසා කිසි ප්‍රතිපත්තියක් හදාගන්න එපා. මේක මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්, ගවේෂණය. ඔබ ඒක කරන්න, ඔබ කරගෙන යද්දී ඔබගේ මහන්සියට, ඔබගේ ප්‍රයත්නයේ යහපත්කමට ලැබෙන ප්‍රතිඵලයක් හැටියට ඔබට ලැබෙන නිර්වාණ ස්වરૂපකව ඒ ස්වરૂප ගන්න සමස්ත දේශනා සම්පින්ඩණය කරලා බලන්න පුළුවන්, සංක්ෂිප්ත කරලා බලන්න පුළුවන්. මහ ගුණයක් ඔබ ළඟ තියෙන්න ඕන. නැත්නම් එක කාරණයකට එක කොටසකින් කියන දෙයකට සමවැදිලා ඔන්න එක සිතුවිලි දිහා ගලන් කර කර ඉන්නෝ. එහෙම නැත්තම් මොකක්වත් නැහැ කියලා ඔහේ හිත හිස් කරගෙන ඉන්නෝ. එහෙම වෙන මෝඩ වැඩ කරන්න එපා. නිවන් දකින්න බෑ වයි. ඔබ හොඳින් චින්තනය පාවිච්චි කරන්න, හොඳින් ඔබ කල්පනා කරන්න, හොඳට වීරිය එකතු කරගන්න. මොකටද මේ සංසාරෙන් එගොඩ වෙන්නේ? හැබැයි ඉතින් අපි කියනවා මේ චින්තනය පරිබෝධයක්, අපි වීරිය පරිබෝධයක් කියලා තියෙනවා. හැබැයි ඉතින් පලිබෝධය නැතුව වෙන කරන්න දෙයක්වත් නැහැ. පලිබෝධයම තමයි උපකාර කරගන්නේ. දැන් මම කියන්නේ දියේ වැටිච්ච මිනිස්සයෙක් ගිලිලා මැරුණොත් මැරෙන්නේ දියේ. ගොඩ දාවොත් ගොඩ එන්නේ දිය නිසාමයි. ඒ කියන්නේ දිය තෙරපලනේ ගොඩට එන්න එන්නේ පීනන්න වෙනවා කියන්නේ දියට තෙරපනවා. එහෙනම් අපේ මනසේ තියෙන චින්තනය අපි පාවිච්චියට ගන්නවා ගිලිලා මැරෙන්න නෙමෙයි, ගොඩට එන්න. අනේ වැඩ පිළිවෙලත් හොඳට මතක තියාගන්න. ඉතින් හැම දිනාටම සද්ධර්ම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු.